අපේ අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශයක් කරා හඳුන්නේ මං කැමති නෑ කියන්න එයා හරිචණ්ඩියා හරිචණ්ඩියා ඒක නේද දේශපාලන වචනේ එයා කියනවා ඉන්දියාවට දීවර බෝට්ටු ආවොත් මං වෙඩි තියනවා මගේ කරාද ඉන්දියාවේ විදේශ මන්ත්‍රීතුමිය හැරිලා කියනවා ශ්‍රී ලංකාවේ අගමැතිතුමනි ඔය ප්‍රකාශිච්චර හොඳ දෙයක් නෙවෙයි අපේ ප්‍රශ්න විසඳා ගන්න එකට වෙලා තියෙනවා විත්‍රශීලිය වගකීමෙන් තොර ප්‍රකාශ කරන්න එපා ඊට පස්සේ අපේ චණ්ඩි අගමැතිගේ කට වැහුණා මම ලැජ්ජා වෙනවා ඔව් කට වහගත් එක ගැන ඔබ බය නැත්තම් කියන්න ප්‍රකාශය ආපහු මේ මේන් පෙන්නුම් කරන රාජතාන්ත්‍රික වශයෙන් රටයි රටකල් රටක් අතර තිබෙන මේ බැරෑරුම් රාජතාන්ත්‍රික ක්‍රියාදාමය අවබෝධ නොකරගත් ආණ්ඩුවක් හැටියටයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ.